නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පංච උපාදානස්කන්ධය ප්‍රත්‍යක්ෂ කරගෙන, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ ධර්මතාවය නිරෝධ කරලා සම්මාදිට්ඨියටපත් වෙන්නේ කෙසේද කියන කාරණාව. අපි පංච උපාදානස්කන්ධය ගැන හොඳට දැනගෙන සිටිනවා. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන එක තමයි මේ පංච උපාදානස්කන්ධය. මේක නොදන්න බෞද්ධයෙක් අපට හොයා ගන්න හරි අපහසුයි. හේතුව භාග්‍යතුන් වහන්සේගේ සරණ යන මේ කියන දර්ශනය පිළිපදින යම්කිසි කෙනෙක් ඉන්නවද, ඒ කියන සෑම දෙනාම මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ මනා අවබෝධයකින් යුක්තයි. දාම්පාසල් යන පුංචි ළමයෙක්ගෙන් ඇව්වත් පංච උපාදානස්කන්ධය මොකද්ද පුතේ කියලා ඇව්වාම එයා කියනවා රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන තමයි මේ කියන ධර්මතාවය. හැබැයි මේක නිරෝධ කළොත් ඒකාන්ත වශයෙන්ම රාත් වෙනවා. එහෙම රාත් වෙනවා කියන එක අපි විශ්වාසත් කරනවා, ඒක අපි දන්නවා. හැබැයි ප්‍රශ්න වෙලා තින්නේ අපට සෝතාපන්නවත් වෙන්න බැරි වුණානේ. එහෙනම් මේ කියන පංච උපාදානස්කන්ධය අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලාද කියලා බලනකොට අපේ ජීවිතයටත් මේ කියන පංච උපාදානස්කන්ධ ධර්මයටත් අතර විශාල දුරසක් තියෙනවා, ඉඩසක් තියෙනවා. මෙන්න මේ දුර ප්‍රමාණය ලං කරන්න, මේ ඉඩස නැති කරන්න අපි කවදද මේකේ යථාර්ථය දකින්නේ? තමන්ම පංච උපාදානස්කන්ධයේ බවට කවදද පත් වෙන්නේ? ඇසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුලින් තමන් වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කවදද පංච උපාදානස්කන්ධයේ බවට පත් වෙන්නේ? අන්න එදාට රාත් වෙනවා. එදා තමයි තමන්ගේ පුතුජන ලෝකේ අවසාන දවස. එහෙනම් මේ කියන ධර්මතාවය අපගේ ජීවිතවල අපි මෙච්චර කාලයක් නොදක්කා වෙන්න පුළුවන්. නොසැලකිලිමත් කමෙන් අපි ජීවත් වුණා වෙන්න පුළුවන්. හැබැයි අද මේ සාකච්ඡාවේ අවසානයේ වෙනකොට මේ පංච උපාදානස්කන්ධය කුමක්ද කියන එක අපි දන්නේ නැහැ. ඒක බවටම අපිපත් වෙලා මම තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ කියන තැනට තමන්පත් වුණා කියලා කියන්නේ ඒ කාන්ත වශයෙන්ම සම්මා දිට්ඨියටපත් වෙලා අපි හැමෝම හාරියවරු. එහෙනම් පෘථුජන ලෝකයේ ඉඳලා අපි දුක් විඳිනවා කියන මානසිකත්වයෙන් කවුරුරි කෙනෙක් ඉන්නවනම් පෘථුජන ලෝකේ හරි දුකයි කියන විඩාවටපත් වෙච්ච කෙනෙක් ඉන්නවනම් මේ කියන කමඨාන පිළිපැදලා ප්‍රත්‍යක්ෂ කරලා ආර්ය ජාතිය ඉපදිලා ඒ කියන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක අපි කලින් සාකච්ඡා කළා. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. රූපය කියලා කියන්නේ මොනවද? අපට පේන මේ සතරමා භූතයගේ එකතුව. සතරමා භූතය යම් යම් ප්‍රමාණවලින් ඒකරාශි වෙනකොට ඒකට රූපයක් හැදෙනවා. ඒ රූපය කුමක්ද කියලා අපි දකිනකොට පේන එක දැනගත්තත් උවමනාවෙන් දැක්කත් දෙකෙම ස්පර්ශයක් තියෙනවනේ. අන්න ඒක තමයි මේ ස්පර්ශය කියලා කියන්නේ. එහෙනම් පස්සපච්චය වේදනා කියලා අපි අහලා නැද්ද? අපි දන්නවා ස්පර්ශයක් වුණත් අනිවාර්යෙන් වේදනාවකට ගන්නවා. දැන් රූපය දැක්කා, ස්පර්ශ වුණ නිසා වේදනාවට ගත්තා. දැන් ඒ වේදනාව අටගත්තා, මොකද මේ වේදනාව කියලා අපි සංඥාවක් ගන්නව නේද? මේක සැපයක්ද, දුකයක්ද, ලාභයක්ද, අලාභයක්ද, මොකද්ද මේ කාරණාව කියන සංඥාව ඒක තුලින් අපි ගන්නවා. ඒ සංඥාවට අනුව සංස්කාරයක් ඇදෙනවා, ධර්මතාවයක් නිර්මාණය වෙනවා, ඒකට අනුව දැනීමක් ඇති වෙනවා. ඒකට කියන විඥාණය පාළ වෙනවායි කියලා. දැනීමක් පාළ වෙනවා. දැන් මේක දකින හැම රූපයක් තුළම නැද්ද? දැන් පංච උපාදානස්කන්ධය කියලා අපි වෙන මොනවද එකක් වැඩුවනේ? සිල් අරගෙන ධර්මශාලාව තුළ, ගෙවල් ඇතුළත හැම තැනම අපි එකක් වඩනවා. හැබැයි ඒ වැඩීම තුළ ඒකින ධර්මතාවය වැඩුණාද කියලා බැලුවාම කවදාවත් ඒකින ධර්මතාවය වැඩුන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතවල අපට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි 500 වතාවක් රාත් වෙන්න තරම් අපි කරුණු කාරණා දන්නවා. පැයෙන් පැයට රාත් වෙන්න තරම් අපි ධර්ම කරුණු කාරණා කටපාඩමින් මතක තියාගෙන ඉන්නවා. හැබැයි එකකින්වත් වැඩ හරින්නේ නැහැ. එහෙනම් මේ කියන සම්මා දිට්ඨිය තුල තියෙන පංච උපාදාන ස්කන්ධය තමයි අපි දකින සෑම සතරමා භූතය තුළම රූපයක් තියෙනවා. ඒ රූපය අපි දැනගන්නවා. ඒ රූපය දැනගත්තත් දැක්කත් උවමනාවෙන් කළා තිබේම කළත් ඒ ස්පර්ශ නිසා වේදනාවක් අට ගන්නවා. ඒ වේදනාවට අනුව අපට සංඥාවක් ඇති වෙනවා. වර්ණයක්, ගන්ධයක්, රසයක්, ඕජාවක් කියන මොනවාරි සංඥාවක් දැන් ඇති වෙන්නේ නැද්ද? ඒ ඇති වෙන සෑම සංඥාවකටම සංස්කාරයක් අට ගන්නවා. ක්‍රියාවලියක් අට ගන්නවා. සංස්කාරයක් කියන්නේ ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය අපි දැනගන්නවා. අපට දැනීමක් ඇති වෙනවා. මෙන්න මේම දෙයක් තමයි දැක්කේ, මේම දෙයක් තමයි ස්පර්ශ වුනේ, මේම දෙයක් තමයි අටගත්තේ, මේම දෙයක් තමයි ක්‍රියාත්මක වුනේ කියලා අපි දැනගන්නවා. ඒ දැනගැනීම තමයි විඥාණය කියලා කියන්නේ. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ධර්මතාවය දැන් අපි දකින සෑම නාම රූපයක් තුළම තියෙනවා නේද? අපි පරිභෝජනය කරන කෝප පිඟම් වල මේ ධර්මතාවය තිබුණා නේද? දෛනිකව අපි ලියන පෑන, ගන්න කොලේ, ඉඳ ගන්න පුටුව, මේසය, ආහාර පාන හැම තැනම මේ පංච උපාදාන ස්කන්ධයෙන් නෙමෙයිද තිබුණේ? බලන්න මොනතරම් අපි දැනුමෙන් ප්‍රඥාවෙන් දුර්වල වෙලා හිටියද අපට මේවා මොකවත් තේරිලා නැහනේ. එනම් මේ දිට්ඨිය තුලින් අපි පංච උපාදාන ස්කන්ධය දැක්කා. ඒක විතරද පංච උපාදාන ස්කන්ධය කියලා ඇහුවොත් මට කියන්න වෙනවා ඒක විතරක් නෙමෙයි පංච උපාදාන ස්කන්ධය. හේතුව මේක ඉගෙනගත්ත කට්ටිය, දැනගත්ත කට්ටිය නම් ඒක තමයි කියලා පිළිගන්නවා. වඩපු කට්ටිය කවදාවත් පිළිගන්නේ නැහැ. මටත් මතකයක් තියෙනවා පුංචි කාලේ මේ කියන ධර්මතාවය වඩනකොට අපටත් වෙන අත්දැකීමක් ලැබුණා. යමක් දැක්කාම ඒ දැක්ක දේ ස්පර්ශ වුණාම වේදනාවක් අට ගන්නවා. ඒකෙන් සංඥාවක් ලැබෙනවා. මොනවද දැක්කේ, මොනවද ස්පර්ශ වුණේ, මොනවද මට ලැබුණේ කියලා සංඥාවක් පාළ වෙනවා. ඒ සංඥාවට අනුව ක්‍රියාවලියක් අට ගන්නවා, සංස්කාරයක් අට ගන්නවා. ඒ සංස්කාරයට අනුව මම කෝපයක් දැක්කා, කෝපය තමයි දැක්ක බව දැනගත්තේ. අර ස්පර්ශයේ කෝපය පිළිබඳව තමයි තිබුණේ. ඒ කෝපය දැනගැනීම පිළිබඳව තමයි සංඥාව අටගත්තේ. ඒ සංඥාවේ ක්‍රියාවලිය නිසා තමයි කෝපය අඳුනගත්තේ. ඒ විඥානයේ පාළෝනේ. දැන් බලන්න මේකට කියනවා පංච උපාදාන ස්කන්ධය කියලා. හැබැයි කරුවල වැටුනාම කාමරේ ලයිට් නැහැ. පුංචි කාලේ වාඩි වෙලා ඉන්නකොට එළිය කට්ටිය කතා කරනවා, මට ඇහෙනවා. සීයා මොකද්ද ඔය එකක් කතා කරනවා, කාටද ඔය එකක්? හැබැයි ඒක හරියට පැහැදිලි නෑ. මගේ කාමරයේ දොර වාලා, පැදුරු කෑල්ලක පැත්තකට හැලවිලා ඉන්න මට ඒ කියන කටහඬ ඇහෙනවා. මොකද්ද මේ ඇහෙන්නේ කියලා දැනගන්න මම උත්සාහ කරනවා. හැබැයි මට පැහැදිලිව ඇහෙන්නේ අවුරුදු පහක විතර වයස තියෙන මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ කියන කතන්දරේ මොකද්ද කියලා දැනගන්න. ඒ දැනගන්න උත්සාහ කරන හැම මොහොතෙම දුකක් ඇති වෙනවා. ඇයි ඒක මට හරියට පැහැදිලිව ඇයෙන්නේ නැති නිසා. දැන් බලන්න ඒ සෝතයක් අම්බ වුණා, ශ්‍රවණයක් අම්බුණා. ඒ ශ්‍රවණය තුළ ස්පර්ශයක් ඇති වෙලා වේදනාවක් අටගත්තේ නැද්ද? දැනගැනීමේ උත්සාහය දරන්න දරන්න ඒ වේස නිසා දැන් සංඥාවක් අටහරන්නේ නැද්ද? අර කියන්නේ අර කාරණා වෙන්න පුළුවන්, අර කියන්නේ මේ කාරණා වෙන්න පුළුවන්. කතා කරන කරුණුවලට අනුවනම්, පොඩි පොඩි වචනවල තේරුමට අනුවනම් ඇවිල්ලා තින්නේ තාපසේක්. තාපසේක එක කරන සංවාදයක් කියලා සංස්කාර අනන්ත නිර්මාණය වෙන්නේ නැද්ද? ඒ ඇයිච්ච පුංචි පුංචි වචනවලින් අදාසලි මම එකක් නිර්මාණය කරගන්න නැද්ද? දැන් දැනීමක් අටගත්තේ නැද්ද? එහෙනම් බලන්න රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියලා එකක් තියෙනවා. ශබ්ද, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියලා තවත් පංච උපාදාන ස්කන්ධයක් මෙතන තිබුණ නැද්ද? ඇයි මේ පංච උපාදාන ස්කන්ධය අපි ස්පර්ශ නොකරන්නේ? මේක ප්‍රත්‍යක්ෂ කරන්න අපි ඇයි මේක වඩන්නේ නැත්තේ? මේ සෝතේ තුලන්, මේ ශබ්දයේ තුලත් පංච උපාදාන ස්කන්ධමයි එදා මට දැනුනේ. මේක ඇසේ විතරක් නෙමේ, කනේ තියෙන බව දැනගත්තා. ආහාර පාන ගන්නකොට, ඒකේ ලුණු ඇඹුල් රස ගන්නකොට සමහර ව්‍යංජන වල හතට අරගෙන හොඳට හනනවා. එතකොට ආච්චි ඇවිල්ලා බලනවා, කෝපෙ දිහා බලනකොට ව්‍යංජන තුනක් තියෙනවා. හැබැයි එක ව්‍යංජනයක් විතරක් 75% විතර ඉවරයි. අනිත් ව්‍යංජන වලට අත තියලවත් නැහැ. එතකොට ආච්චිසට සංඥාවක් ලැබෙනවා, මේ දරුවා මේ ව්‍යංජනයට කැමති. ටග්ගාල කුස්සියට ගිහිල්ලා පොල් කටු ඇඳෙන් ඒක තව ටිකක් අරගෙන එනවා. ඇවිල්ලා අර පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙන එකටම මේකක් දානවා. හේතුව එයා මොකවත් කිව්වෙත් නැහැ. ඇව්වෙත් නැහැ. මම මොකවත් කිව්වෙත් නැහැ, ඇව්වෙත් නැහැ. හැබැයි මේ ව්‍යංජනයට මම කැමතියි කියන සංඥාව එයාට ලැබුණා. ඒ ව්‍යංජනේ වැඩිපුර දැම්ම ගමන් මම කල්පනා කළා මේ ව්‍යංජනේ මෙතනට ආවේ ඇයි? මේ ව්‍යංජනේ වැඩිපුර මම ඕනේ කියලා ඉල්ලුවේ නැහැ, මට දුන්නේ ඇයි? දැන් මම කෑම කන එක නවත්තලා ඒ පිඟාන දිහා බලනකොට මට තේරුණා රස තිබුණා, රස එක ස්පර්ශයක් තිබුණා, ස්පර්ශ නිසා වේදනාවක් හටගත්තා. ඒ වේදනාවට අනුව සංඥාවක් පහළ වුණා, මේක රසයි මේක වටිනවා කියලා. ඒකට අනුව සංස්කාරයක් ක්‍රියාවලියක් හටගත්තා, ඒකට අනුව දැනීමක් හටගත්තා. ඒ දැනීමට අනුව ඒක වැඩිපුර කෑවා. ඒ වැඩිපුර කාපු නිසා ඒකට කැමති කියන තීරණයට මේ කට්ටිය පැමිණියා. ඒකේ ප්‍රතිඵලය තමයි මේක වැඩිපුර ලැබුණේ. දැන් පංච උපාදාන ස්කන්ධයේ රස තුල තිබුණ නැද්ද? රස වේදනා සංඥා සංස්කාර විඥාන, අරක සෝතය සංඥා සංස්කාර විඥාන. එහෙනම් අපි මේ ලෝකේ හැම තැනම මේ හැම මොහොතක් ගානේ ගනුදෙනු කරන්නේ මේ පංච උපාදාන ස්කන්ධය. මේක සතර සටිපට්ඨානයේ තියෙන සම්මා දිට්ඨියයි සම්මා සමාධියයි මේ පංච උපාදාන ස්කන්ධය. මේක අපට වැටහිලා නැහැ. අපේ ජීවිතවල මේකෙන රස නිසා ඇතිවෙන දුක, වේදනා සංඥා සංස්කාරය කියලා කියන මේ හැම ධර්මතාවයක්ම මෙතන තිබිලා අපි දන්නේ නැහැ. අපි ගන්න සෑම දහන වේලක් ගානේ ව්‍යංජනයක් ගානේ රසක් ගානේ අපිට වේදනාවක් ඇති වෙන්නේ නැද්ද ස්පර්ශයෙන්? අනේ මේක හොඳට ඇඹුල් තියලා තියෙනවා, මේකට හොඳට ලුණු තියලා තියෙනවා, මේකට හොඳට සැර තියලා තියෙනවායි කියලා වේදනාවක් ස්පර්ශයෙන් අටගන්නේ නැද්ද? රස වේදනා සංඥා සංස්කාර විඥාන ඒ දැනීමෙන් ඒක අවසන් වෙනවා නම් දැන් මේ ගන්න දාහනය තුල, මේ ආහාරය තුල, මේ කට තුල විකන මේ දාන පොඩ තුල ඒ කියන ධර්මතාවය තියෙනවා. ඒ ධර්මතාවය තමයි පංච උපාදාන ස්කන්ධය. පංච උපාදාන ස්කන්ධය යම් කිසි කෙනේ තේරුම් අරගෙන නිරෝධ කළොත් ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පානවා. මෙච්චර රසවලින් පංච උපාදාන ස්කන්ධය දැනිලා තාම සෝතාපන්න වෙලා නැහනේ. හැම ශබ්දයක් ඇහෙනකොටම ශබ්දයේ ස්පර්ශ වෙනකොට වේදනාවක් ඇති වෙලා ඒ වේදනාවෙන් සංඥාවක් අට අරගෙන ඒ සංඥාව ක්‍රියාවලියකටපත් වෙලා මේක තමයි කිව්වේ මට නින්දාවක් කළේ ප්‍රශංසාවක් කළේ කියලා දැනීමක් අටගන්නේ නැද්ද? හැම වචනයක් තුළම පංච උපාදාන ස්කන්ධය තිබිලා අපි මේක දැක්කේ නැහනේ. හැම රූපයක් දකිනකොටම හැම රූපයකටම ගනුදෙනු කරනකොට ඒ හැම රූපයක් තුළම ස්පර්ශයක් අටගත්තා. මේක කොඹ ගාද, මේක කජු ගාද, මේක කොස් ගාද, මේක සිවුරද, පාත්‍රයේද, තවිකේද, හැම රූපයක් තුළම ස්පර්ශයක් අටහරගෙන වේදනාවක් අටගත්තා. ඒ වේදනාව නිසා සංඥාවක් පහළ වුණා, ඒ සංඥාව ක්‍රියාවටපත් වුණා, ඒක සංස්කාරයක් වුණා. දැනගත්තා මේක සිවුර, මේක අසවල් ගා, මේක පාත්‍රය. එහෙනම් මේ දකින්නම රූපයත් තුළින්ම අපි පංච උපාදාන ස්කන්ධය මෙච්චර කාලයක් දැකපු නැති නිසා සෝතාපන්න ඕනේ නැහැ. මෙච්චර කාලයක් රහත් වෙලා පිරිනිවන් පාන්න අපිට දක්ෂකම තිබුණේ නැහැ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ වැරදිච්ච එක අවස්ථාවක් තමයි අපි මේ නාම රූප නෙමෙයි දැකලා තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධය, පංච උපාදාන ස්කන්ධය දකින බව අපි දැනගෙන හිටියේ නැහැ. අපිට නිന്ദා ඇවුනා, ප්‍රශංසා ඇවුනා, අපි මේවා සවන් දුන්නා, ධර්ම දේශනා වලට සවන් දුන්නා, කමඨං ශ්‍රවණය කළා කියලා අපි නාන ප්‍රකාර හදාස් ප්‍රකාශ කළා. හැබැයි මේ සෑම ඉස්පිල්ලා පාපිල්ලා ගානේ හැම වචනයක් ගානේ පංච උපාදාන ස්කන්ධය ශ්‍රවණය කළා කියලා අපි දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඇත්ත කුමක්ද කියලා කිව්වොත් පංච උපාදාන ස්කන්ධය තමයි ආගෙන ඉඳලා තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතේ අපි මේ දැකපු හැම නාම රූපයක් තුළම පංච උපාදාන ස්කන්ධේ නම් අපි ගනුදෙනු කරලා තියෙන්නේ. හැම ශබ්දයක් තුළම පංච උපාදාන ස්කන්ධේ නම් ගනුදෙනු කරලා තියෙන්නේ. හැම මොහොතක් ගානේ අපි ගත්ත ආහාර පානවල රසවල අපි ගනුදෙනු කරලා තියෙන්නේ පංච උපාදාන ස්කන්ධේ නම්. අපි මේ ලෝකේ ඇයි මෙච්චර දවසක් ඉපදුනේ කියලා බැලුවාම මේක කියලා දුන්නේ නැහැ කවුරුත්. අපිවත් මේක තේරුම් ගත්තේ නැහැ, අපට ප්‍රඥාව තිබුණෙත් නැහැ. එනම් පෙර කුසලයට පෙර පිනට මේකේන පංච උපාදාන ස්කන්ධය දැන් අපි ශ්‍රවණය කළා. අපි මේ ධර්මතාවය දැනගත්තා. දැන් මේ කමඨාන වඩන්නට ඕනේ. ශබ්ද කතා කරනකොට අපි කතා කරන හැම ශබ්දයක් තුළම අපිට ස්පර්ශයක් වේදනාවක් නැද්ද? මගේ අදහස කියන්න මම වෙහසෙනවා, දැන් වේදනාවක් නැද්ද? කරුණු කාරණා මතක තියාගෙන පොත්පත් වලින් කරුණු කාරණා උපුටා අරගෙන ඒවා උදාහරණ උපමා අටුවා ටීකා ටිප්පණි වශයෙන් ඒ සෑම කතන්දර ටික ඔළුවේ තියාගෙන මේක පැයක් එකමාරක් කියාගන්න හරියට කරුණු කාරණා එකතු කරලා ගැටගාගෙන පෙළගස්සාගෙන මේක කටුසටහන් වලින් කොළ කෑලි වලින් මේක අමුණාගෙන පුදුමාකාර දුකක් විඳිනවා. එහෙනම් මේකෙන සෑම වචනයක් ගන්න වේදනාවක් නැද්ද? ඒ හැම වචනයක්ම කියන්න හදනකොට මේක කියන්න ඕනේ, මේක අරකට පටලන්න ඕනේ, මේක මේ විදිහට විස්තර කරන්න ඕනේ කියලා අනන්ත සංඥා දහස් ගණන් පාළ වෙන්නේ නැද්ද? ඒ සංඥා ක්‍රියාත්මක වෙලා විවිධ වචන වශයෙන්, ශබ්ද වශයෙන්, විවිධ වාක්‍ය වශයෙන් ඒවා නැවත නැවත නිර්මාණය වෙන්නේ නැද්ද? ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඒ හැම එකක්ම අපි දැනගෙන නෙමෙයිද කියන්නේ? උම්මත් එකෙක් වාගේ අර ජාතක කතාවට මේක අමුණනවා, අරක කොයිදෝ එකක් සම්බන්ධ නැති මේකක් අමුණනවා, එහෙම කියන්නේ එකක් එකට කොමරි අපි හාන්දලා සම්බන්ධ කරලා ගලප ගන්නවා නේද? එහෙනම් ඒ පිළිබඳව දැනීමක් තිබුණා කෙනෙක් ඔප්පු වෙනවා නේද? කොයි කතාව ගත්තත් මොන කතාව ගත්තත් ඒ මොන උපමාව ගත්තත් ඒකට කොමරි එක පටලලා කොතනින් හරි තැනකින් ප්‍රතිසතයෙන් ගත්තාම 100%ක් හරි අපි ගලප ගන්න නැද්ද? ඒ ගලපගන්නේ ඒ ගැන දැනීම තියෙන නිසා නේද? විඥානයේ එතන පවතිනවා, විඥානීය ක්‍රියාත්මක වෙලා. එහෙනම් වචනය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානන් කියන එක කතා කරන හැම වචනයක් ගානේ මේ පංච උපාදාන ස්කන්ධය තමයි කතා කරලා තියෙන්නේ. ඒකෙන් වෙන් වෙලා මේ ලෝකයේ කිසිම කෙනෙකුට කතා කරන්නත් බෑ, ජීවත් වෙන්නත් බෑ, ලෝකෙදී ආ දකින්නත් බෑ, හසන්නත් බෑ, කිසිම දෙයක් හිතන්නත් බෑ. ඇයි මේ ධර්මතාවය අපට තේරුන්නේ නැත්තේ? මිනිසත් භවයේ මේ ලෝකයේ උත්තරීතර භවේ නම් දුර්ලභ ගණේ භවේ නම් මේ භවයට බුදු වෙන්න පුළුවන් නම් පච්චේක බුද්ධ වෙන්න පුළුවන් නම් රාහත් වෙන්න පුළුවන් නම් මේ තරම් ශ්‍රේෂ්ඨ තැනකට ඇවිල්ලා මේ පුංචි කාරණාව තේරුම් ගන්න බැරි වුණා කියන්නේ මොනතරම් අපි දුර්වලද, අපි මොනතරම් ලැජ්ජා වෙන්න ඕනේද, අපට රෙදි ඇඳගෙන පාරේ යන්න බැරි තත්ත්වයක් නේද උදා වෙලා තියෙන්නේ. ඒතරම් අපේ දැනුම බහලයි, අපේ උපාධි වලට විශාල නිඳාවක්. ඇයි මේ කනබොන දේ පිළිබඳවත් අපි දැනගෙන ඉඳලා නැහනේ? පේන්නේ පංච උපාදානස්කන්ධය, ඒක දන්නේ නැහැ. හැබැයි පිටසක්වල ජීවීන් ගැන ඉතින් විස්තර දන්නවා. තමන්ට ඇයෙන සෑම ශබ්දයක් තුළින්ම පංච උපාදානස්කන්ධය ඇයෙන්නේ ඒක දන්නේ නැහැ. හැබැයි විශ්ව ශබ්දය පිළිබඳව, විශ්වයේ තියෙන සියලුම විශ්ව කෝෂය පිළිබඳව අපි හැමදේම දැනගෙන ඉන්නවා. මේ ලෝකේ හැම දෙයක්ම දැනගෙන හැම දෙයක්ම ශ්‍රවණය කරලා ඒවා මතක තියා ගන්නවා. හැබැයි හැයෙන්නේ හැම දෙයක්ම පංච උපාදාන ස්කන්ධය කියන එක විතරක් අපි දන්නේ. මොනතරම් දුර්වලද අපේ දැනුම අවබෝධය? අපි කතා කරන හැම වචනයක් ගානේ පංච උපාදාන ස්කන්ධය අපි කතා කරනවා. හැබැයි ඒක දන්නේ නැහැ. අසවල්තන දවන්ත දේශනාව දුන්නා, 500කට කලන්තය දුන්නා, මිනිස්සු මී කියලා සද්දයක් නැ ගල් ගයිලා ආගෙන හිටියා. මේ කියන්නේ අපේ උඩඟුව මාන්නය, ආහංකාරය, ඊතුවක්කාරකම නෙමෙයිද? දේශනාව ඒ අයගේ කුසලයට පාළ වෙච්ච එකක්, ඒ අයට කුසල් තියෙන නිසා අපි තුල නිකම් නිකම් මතුවෙච්ච එකක්, පාළ වෙච්ච එකක්. අපට කුසල් තිබුණා මේක කියන්න, ඒ කට්ටියට කුසල් තිබුණා මේක අහන්න. කුසලයේ ගනුදෙනුවා මේක දැක්කේ නැ, දවන්ත දේශනාවක් මම කළාය කියලා ඒකේ මාන්නය තමන් හදාගෙන තමන් එතන පුද්ගලයෙක් නඩත්තු කරගෙන අර නිකම් ආක යන කුණුගඩකට නෙමෙයිද මේ පැටළුනේ? ඊතුවක්කාරකම, මෝහය, උම්මත්තකකම, ආහංකාරකම, උඩඟුකම කියන මේ අකුසල මූලියෝ දැන් අපට උරුම වෙලා නැද්ද? එහෙනම් මේ ලෝකේ සෑම වචනයක්ම අපි කතා කරනකොට හැම වචනයක් තුළම පංච උපාදානස්කන්ධය මේ කතා කරන්නේ කියලා දැනගෙන 100%ෙන් කතා කරනවා නම් ඒ කාන්ත වශයෙන් මෙයා රාත් වෙනවා, පිරිනිවන් පානවා. එයා සම්මාදිට්ඨියෙන් ආර්ය කෙනෙක්. දකින්න හැම නාම රූපය තුළින්ම මම මේ දකින්නේ ඒ දිට්ඨිය තමයි, රූපය තමයි දකින්නේ. ඒ රූපය දකින්නකොට ස්පර්ශ වෙනවා, වේදනාව අටගන්නවා. වේදනාව අටගත්ත ගමන් ඒ වේදනාවම සංඥාව බවට පත් වෙනවා. සංඥාව ක්‍රියාත්මක වෙනකොට සංස්කාරය බවට පත් වෙනවා. ඒක කුමක්ද කියලා දැනගත්තාම විඥානය බවට ඒ සංස්කාරයම පත් වෙනවා. මේක තමයි පංච උපාදාන ස්කන්ධය. මේක දැක්කොත් රහත්, මේක නොදැක්කොත් එයා පුදුජනයි, නැවත ඉපදෙනවා, සංසාරේ යනවා. එහෙනම් මම හැමදාම මේ නාම රූප දැකලා තින්නේ සංසාරේ යන්නනේ. ඇයි මම මගේ රාත්බෝධිය මම පිටුපෑවේ? ඇයි මගේ රාත්බෝධිය මම නොදැක්කේ? හැම මොහොතේම මම දැකලා තින්නේ නැවත ඉපදීම, ඉපදීම නවත්තන ඒ පංච උපාදාන ස්කන්ධය මම දැක්කේ නැහැ. මගේ දුර්වලකමක් මේක. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ පංචපාදාන ස්කන්ධයේ ජීවත් වෙලා පංචපාදාන ස්කන්ධයේ ඉපදිලා පංචපාදාන ස්කන්ධය ගනුදෙනු කරලා උදේ ඉඳලා රෑ වෙනකන් ඕක දැකලා ඕකම ශ්‍රවණය කරලා ඕකම කතා කරලා ඔයක තුලම ජීවත් වෙලා පංචපාදාන ස්කන්ධය කියලා වෙනම එකක් මධ්‍යස්ථානට ගිහිලා වඩනවා නම් වෙනම එකක් පැයක් විතර කාලේ වෙන් කරලා වඩනවා නම් මන්තරම් උම්මත් එකෙක් මේ ලෝකේ ඉන්නවද මන්තරම් අඥානෙක් මේ ලෝකේ ඉන්නවද මන්තරම් අනවබෝධයෙන් කෙනෙක් ඉන්නවයි කියලා කිව්වොත් තවත් පුදුමයක් නේද ලෝකයේ පුදුම හතක් තියෙනවා පුදුම 10ක් තියෙනවායි කියලා කාලෙන් කාලෙට මිනිස්සු පුදුමයි කියලා තීරණය කරනකොට මේ පුදුම සංඛ්‍යාව වැඩි වෙනවා ලෝකයේ මේ දක්වා කිසිම කෙනෙක් ස්පර්ශ නොකරපු පුදුමේ තමයි මෙච්චර පංචපාදාන ස්කන්ධය තුල ජීවත් වෙලා ඒවා දැකලා ශ්‍රවණය කරලා කතා කරලා ඒවා තුලම ඉඳලා පංචපාදාන ස්කන්ධය නොදකපු එක තමයි මම තමයි මේ ලෝකයේ තියෙන කිසිම කෙනෙක් නොදක්ක අතිදවන්ත පුදුමය එහෙනම් මේ වගේ දුර්වලකම් අපි තවදුරටත් මේ ලෝකෙන් නඩත්තු කරන්නේ නැහැ මේ අඩුපාඩු අපි නිවැරදි කරගන්නට ඕනේ මේ දුර්වලකම් හදා ගන්නට ඕනේ අපි රාත් වෙන අවසාන මොහොත දැන් පැමිණියා අපේ පුතුජන ජීවිතයට ආයිබෝවන් කියන අවසාන මොහොත දැන් පැමිණියා අපගේ පෙර සංස්කාරවල තිබිච්ච ඒ කුසල් සේරම දැන් මෙතන දිත්ත ධම්ම වේදනීය කර්මයක් වශයෙන් පරිසම් දුන්නා පෙර පින්ග සියලුම දේවල් මේ මොහොතේ එකට එකතු වෙලා පොකුරු පිටින් පරිසම් දුන්නා අපි රාත් වෙන අවසාන මොහොත අපි සම්මාදිට්ඨියෙන් පිරිනිවන් පාන අවසාන මොහොත ඒක තමයි අපි මේ ජීවත් වෙන්නේ පංචපාදාන ස්කන්ධවලින් නිර්මාණය වෙච්ච ලෝකේ මම කියන්නේ කවුද බඹයක් විතර උස තියෙන මමත් පංචපාදාන ස්කන්ධයක් එහෙනම් ගනුදෙනු කරන්නේ මොනවද පංචපාදාන ස්කන්ධයක් තමයි ගනුදෙනු කරන්නේ එහෙනම් ලෝකයක් පංචපාදාන ස්කන්ධ මමත් පංචපාදාන ස්කන්ධ ගනුදෙනු කරන්නේ පංචපාදාන ස්කන්ධ ජීවත් වෙන ජීවිතයත් පංචපාදාන දානස්කන්ධ දැන් මම නැවත ඉපදෙනවාද කියලා අහුවාම නෑ එයා පිරිණිවන් පානවා ඒකාන්ත වශයෙන්ම එයා මේ ලබාපු මිනිසත් භවයේ පිරිණිවන් පාන කෙනෙක් එහෙනම් අපේ ජීවිතවල සෑම සිතුවිල්ලක් තුළම මේකේන පංචපාදාන ස්කන්ධය තියෙනවා මේක අවුරුදු 5 6 අපට තේරුම් ගන්න පුළුවන් වුණා ඇයි මෙච්චර වයසට ගෙයලා 25 30 40 50 60 70 80 වෙලාවත් අපට මේ පුංචි සරල ධර්මයේ තේරෙන්නේ නැත්තේ එහෙනම් අපි මේ ධර්මයේ තේරුම් ගන්නට ඕනේ අපට චේතනාවක් ඇති වෙනවා සිතුවිල්ලක් පාළ වෙනවා ඒ සිතුවිල්ල ස්පර්ශ වෙනවා ඒයි ස්පර්ශ වෙන්නේ අපේ සිතුවිල්ල 100ෙන් දකින්නවනේ ඒක දැනගන්නවනේ මොකද්ද මට ආපු සිතුවිල්ල චෛතසිකය ඉස්කෝලේ යන කාලේ අපගේ භාර්යාව මතක් කළා ස්වාමි පුරුෂයා මතක් කළා දරුවෝ මතක් කළා ගෙවල් දොරවල් මතක් කළා කරපු පින්කම් මතක් කළා කරපු පව් මතක් කළා එහෙනම් චේතනාවක් ඇති වෙනකොට සිතුවිල්ල පාළ වෙනකොට ඒක දැනගත්ත ගමම ස්පර්ශ වෙනවා ඒ ස්පර්ශයේ වේදනාවක් බවට පත් වෙනවා ඒ වේදනාව සම්පූර්ණම සංඥාවක් බවට පත් වෙනවා ඒ සංඥාව ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාත්මක භාවයේ සංස්කාරයක් බවට පත් වෙනවා ඒ සංස්කාරයේ කුමක්ද කියලා දැනගත්තාම ඒක විඥාණය බවට පත් වෙනවා බලන්න සෑම සිටිවිල්ලක්ම පංච උපාදාන ස්කන්ධේ නේද එහෙනම් අපි දැන්න පංච උපාදාන ස්කන්ධය තමයි රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මතාවය දැන් අද අපි දැනගත්තා පුංචි කාලේ වඩපු අත්දැකීමක් අපි බෙදාගත්තා ඒ අවුරුදු 5 අපට තේරිච්ච ධර්මතාවය දැන් මේ වැඩිවියටපත් වුණාට පස්සේ අපි ලෝක සත්‍යයේ යාපත වෙනුවෙන් දේශනා කළා ඒ ධර්මය තමයි ශබ්දයේ වේදනාව සංඥා සංස්කාර විඥාණය ගන්ධයේ වේදනාව සංඥා සංස්කාර විඥාණය රසයේ වේදනාව සංඥා සංස්කාර විඥාණය ඥානය වචනය වේදනාව සංඥා සංස්කාරයේ විඥානය ස්පර්ශය සංඥාව සංස්කාර වේදනාව සංඥා සංස්කාර විඥානය සිතුවිල්ල වේදනාව සංඥා සංස්කාර විඥානය සලආයතන තුලම මේ පවතින ධර්මතාවයන් අම ආයතනයක්ම ගනුදෙනු කරන ධර්මතාවයක් මේක මේ ධර්මතාවය හරියට නිවැරදිව දැනගන්න ඕනේ අපේ සෝතාපන්න ඵලය මේක අපගේ රාත් බෝධිය මේක සංසාරයෙන් විමුක්තියට පත් වෙන අපේ විමුක්ති දායකයano මේක අපගේ ගැලවුම් කරු මේකේන පංච උපාදාන ස්කන්ධ ධර්මය මේකෙන් නිරෝධ වුණොත් මේකෙන් නිදහස් වුණොත් ඒකාන්ත වශයෙන් අපි රාත් ඒකාන්ත වශයෙන්ම නැවතිප දෙන්නේ ඒකට මමත් පොරොන්දු වෙනවා තථාගතයන් වහන්සේත් පොරොන්දු වෙනවා ඒකාන්ත වශයෙන් අපි රාත් වෙලා පිරිණිවන් පාන බවට එහෙනම් මෙච්චර කාලයක් මේ රූප දැක්කා, මේ හැම දෙයක්ම ස්පර්ශ කළා. හැබැයි හැම දෙය තුළින්ම අපි මේ පංච උපාදාන ස්කන්ධය දැක්කේ නැහැ. දැන් අපි සීයෙන් චිත්තානුපස්සනාවෙන් අපි දකින සෑම රූපයක් තුළම පංච උපාදාන ස්කන්ධය දකින්නට ඕනේ. හැම ශබ්දයක් තුළින්ම පංච උපාදාන ස්කන්ධය දකින්නට ඕනේ. හැම ගන්ධයක් තුළින්ම පංච උපාදාන ස්කන්ධය දැනගන්නට ඕනේ. හැම වචනයක් තුළම පංච උපාදාන ස්කන්ධය දැනගන්නට ඕනේ. හැම ඒ වචනයක් කතා කරනකොටම හැම වචනයක් ගානේ පංච උපාදාන ස්කන්ධය දැනගන්නට ඕනේ. හැම ඉරියව්වක් තුළම හැම ක්‍රියාවක් තුළම ජීවත් වෙන හැම මොහොතක් ගානේ මම මේ පංච උපාදාන ස්කන්ධයක් තමයි මේ ක්‍රියාත්මක කරවන්නේ කියලා දැනගන්නට ඕනේ. හැම සිතුවිල්ලක් තුළම පංච උපාදාන ස්කන්ධයයි මං සිතන්නේ කියලා දැනගන්නට ඕනේ. මෙන්න මේක දැනගත්තාම එයා රාත්‍රලා පිරිනිවන් පානවා. මෙන්න මේක නොදැනගත්තාම එයා නැවත ඉපදිලා දුක් විඳිනවා. බලන්න මොනතරම් සරල එකක්ද අපේ විමුක්තියේ යතුර. අපගේ සංසාර විමුක්තියේ දොර අරින ක්‍රමේ මොනතරම් සරලද? තථාගතයන් වහන්සේගේ සාරාසංක කල්පයේ ලක්ෂයක පාරමිතාව අද එක බණපදයකින් අපට ඇවුනා. මේක අපට කියලා දෙන්න අපගේ රාහත් බෝධිය මේ තරම් සරල කරන්න තමයි ඒ උත්තමයන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂ කෝටියක් ඉපදිලා උරපලලා ලේ දුන්නා. උන්වහන්සේ දැන්වීමක් එල්ලලා වේලාම බ්‍රාහ්මණයා වශයෙන් ඕන කෙනෙක් කැමති එකක් අරගෙන යන්නයි කියලා වනග තුණා වෙස්සන්තර ජාතකයේ ඉපදිලා හැමදේම දන් දීලා බිරිඳාව දන් දීලා දරුවා දන් දීලා උන්වහන්සේ දුක්ුණේ මෙන්න මේ දාම් කාරණාව අපට කියලා දෙන්න, මේ විමුක්තිය අපට සලසලා දෙන්න නේද? එහෙනම් ඒ මාබෝසතාණන් වහන්සේගේ පාරමිතාව මේ බණපදයේ ශ්‍රවණය කිරීම තුළින් තවත් ලැබෙනවා, තවත් දීප්තිමත් වුණා, තවත් ආලෝකමත් වුණා. හේතුව අපි ත්‍රාත් වෙලා පිරිනිවන් පානවා. ඒ බෝසතාණන් වහන්සේ පිරිනිවන් පාලත් උන්වහන්සේගේ ධර්මතාවය තාම අපි පිරිනිවන් පාවනවා, අපිට පිරිනිවන් පාන්න උදව් කරනවා. මේ දේශකයන් වහන්සේට මේ ධර්මයේ අයිති නැහැ. මේකේ කිසිම ගෞරවයක් දේශකයන් වහන්සේට අයිති නැහැ. මේ ධර්මයේ තථාගතයන් වහන්සේගේ සාරාසංක කල්ප ලක්ෂයක පාරමිතාවට අයිති. ඒ මාබෝසතාණන් වහන්සේ ඒ තරම් අසංකේය දක්වා දුක් විඳලා වඩපු ගුණධර්ම වලටයි මේක අයිති. එහෙනම් තථාගතයන් වහන්සේගේ පාරමිතාවට පින් සිද්ධ වෙන්න, ගෞතම සම්බුද්ධ ශාසනයට පින් සිද්ධ වෙන්න මේකින පංච උපාදාන ස්කන්ධය ඇසකන දිව නාසය සමසිතෙන් වඩමෝ. හැම තප්පරයක් ගානේ පංච උපාදාන ස්කන්ධේ ජීවත් වෙන බව දැනගෙන ජීවත් වෙමු. ඒ හැම මොහොතක් ගන්න අපේ රාත් බෝධි අපි සාක්ෂාත් කරගනිමු. එනම් මේ ධර්මතාවය වඩනකොට, මේ ධර්මතාවය තුළ සීයෙන් වැඩ ඉන්නකොට, හැම මොහොතක්ම මේ ධර්මතාවයෙන් සතර ඉරියව්වෙන් ගත කරනකොට ඒකාන්ත වශයෙන්ම රාත් වෙනවා, පිරිනිවන් පානවා. එනම් මේ කමඨාන අපි වඩන්නට ඕනේ. මේ කමඨාන දැන් ඉඳලා අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා අපි මේ ආර්ය ජාතිය ඉපදිලා ආර්ය කෙනෙක් වශයෙන් මේ ලෝකේ ජීවත් වෙන්නට ඕනේ. එනම් මේ කමඨාන උදවට සිතේ ධාරණය කරගන්න, පංච උපාදාන ස්කන්ධය අපගේ කුසලයට පිනට අනුව සරල කරලා ආයතන වලට ගැළපෙන විදියට සම්මා දිට්ඨිය, සම්මා සතිය කියන ඒ සම්මා සමාධිය කියන ධර්මතාවයෙන් අපට මේක ඇවුනා. අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මේක ඇවුනා. එහෙනම් අපි ජීවත් වෙන පරිසරයේ, අපේ ජීවත් වෙන පරිසරයේ ඒකින රටාවට ගැළපෙන විදියට මේක ශ්‍රවණය කරන්න අපට කුසල් පින් පාලෝනා. එහෙනම් අපි ඉන්න වැඩපොළේ මේක වඩමු, අපි ඉන්න සමාජයේ මේක වඩමු, අපි ඉන්න පරිසරයේ වඩමු, අපි මේ ගත කරන තපස් ජීවිතය තුළ මේක වඩමු. අපි හැමෝම ඉන්න තැන් වලින් මේකින පංච උපාදාන ස්කන්ධය ඇසකන දිව නාසය සමසිතෙන් වඩලා ප්‍රත්‍යක්ෂ කරලා අපි ඉන්න තැන්වල ඒ ස්ථානවලින්ම රාත් වෙලා රාතන් වහන්සේ වශයෙන් අපි මේ තථාගත ගෞතම සම්බුද්ධ ශාසනයට එකතු වෙමු. අනිත් අයට මේ ධර්මය වඩලා, මේ කමඨාන වඩලා ඉපදීම දුකං, පැවතීම දුකං, වයසට යෑම දුකං, ලෙඩවීම දුකං, මරණය දුකං, මේ කියන ඉපදීම එහෙම නැත්නම් වයසට යෑම, එහෙම නැත්නම් ලෙඩවීම, එහෙම නැත්නම් මරණය කියන මේ සතරමා නිමිති වලින් නිදාසෙන්නේ කොහමද? මේකේන සතරාකාර දුකෙන් නිදාසෙන්නේ කොහමද? ඒකට මේ කමඨාන අනිත් අයට අපි කියන්න ඕනේ. ඒකට මේක දැනගෙන හිටියට මදි. ප්‍රත්‍යක්ෂ කරගෙන අපි ඉස්සෙල්ලා වැඩ ඉවර කරලා තියෙන්න ඕනේ. එහෙනම් අපි මේකේන පංච උපාදාන ස්කන්ධය මේ මොහොතේ ඉඳලා වඩලා අපි රාතන් වහන්සේ නමක් වශයෙන් මේ සම්බුද්ධ ශාසනයට එකතු වෙලා මේකේන දුක කියන්නේ මොකද්ද? ඉපදීම දුකක්, වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, මරණයට පත්වීම දුකක්, දුකක්. මේකට උත්තරේ තමයි පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වීම. පංච උපාදානස්කන්ධෝ දුක්ඛෝ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේක අපි අනිත් අයට දුකෙන් නිදහස් වෙන්න උදව් කරන්නට ඕනේ. ඒක තථාගතයන් වහන්සේටත් මේ සම්බුද්ධ ශාසනයටත් මේ ලෝකමා සත්‍යයටත් අපි කරන යුතුයකමක් වගකීමක්. ඒ කෙලෙගුණේ අපි සලකන්නට ඕනේ. එහෙනම් දැන් ඉඳලා මේ මොහොතේ ඉඳලා අපි ශ්‍රවණය කරපු මේ ධර්මයේ කමඨාන මේක තුළින් අපි අවබෝධ කරගත්තා වූ අවබෝධය ප්‍රඥාව අපිට ආයෝජනය කරගෙන අපි සෙල්ලාම රාත් වෙනවා. ඊට පස්සේ ලෝක සත්‍යයේ පිරිනිවීමට අපි උදව් කරනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා අසකන දිව නාසයේ සමසිතෙන් පංච උපාදාන ස්කන්ධය වඩන්න, පංච උපාදාන ස්කන්ධය පුරුදු පුහුණු කරන්න හැම මොහොතක් ගානේ මම මේ දකිනවා නෙමෙයි පංච උපාදාන ස්කන්ධය දකිනවා, මම ශ්‍රවණය කරනවා නෙමෙයි ඒ තුළින් පංච උපාදාන ස්කන්ධය ශ්‍රවණය කරනවා, කතා කරනවා නෙමෙයි පංච උපාදාන ස්කන්ධය කතා කරනවා, මම ගන්ධය ස්පර්ශ කරනවා නෙමෙයි පංච උපාදාන ස්කන්ධය ස්පර්ශ කරනවා, මම ජීවත් වෙනවා නෙමෙයි පංච උපාදාන ස්කන්ධය ක්‍රියාත්මක කරනවා, මම සිතනවා නෙමෙයි පංච උපාදාන ස්කන්ධය සිතනවා. මෙන්න මේ මානසිකත්වයෙන් චිත්තානුපස්සනාවෙන් මේ විදිහට අපි 100ෙන් කටයුතු කළාම, මේක සතර ඉරියව්වෙන් පුරුදු පුහුණු කළාම මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පානවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ කමඨාන වඩලා පුරුදු පුහුණු කරලා මේ දැන් මේ මොහොතේම රාහත් වෙලා පිරිනිවන් පානට අපි සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේ මේ මොහොතේ පිරිනිවීම පිණිසම මේ ධර්මයේ මේ ධර්මයේ තුලින් ලබාගත් අවබෝධයේ දැනුම කමඨාන අපි සියලු දෙනාටම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.